මේ මාසේ 23 වෙනිදා බැංකේ මූන්ට පොරොන්දුනේ මොකද මේ ඔක්කොම වෝ ක්‍රයිම්ස් හොයනවා අයියා. එතරින් මේ තත්ත්වය නරක කරගත්තේ. තමන්ම පිළිඅරගෙන වෝ ක්‍රයිම්ස් සිවුනයි කියලා. එතකොට මේ මාසේ 27 වෙනිදා ඔය ඉන්න ආචාර්ය ජයන් දෑතිරක දැන් මොන කයිවාරු ගැව්වා. එයාගේ මුළු වාර්තාව අපි ගාව තියෙන ඔය වාර්තාව ඉදිරිපත් කරන්න මේ රජය මෙන්න මේ ක්‍රියාමාර්ග වෝ ක්‍රයිම්ස් මේ හොයන්න අපි මේ ක්‍රියාමාර්ග ගන්නවයි කියලා එක්සත් ජාතීන්ගේ සංවිධානයට. එතරින් මේවා විනාශ කරගත්තේ. ඒගොල්ලෝ හදපු තුවාල වලනේ දැන් අපිට බෙහෙත් දාන්න වෙලා තියෙන්නේ. ඒගොල්ලොමනේ පිළිගත්තේ වෝ ක්‍රයිම් සිවුනා වෝ ක්‍රයිම්ස් වලට පරීක්ෂා කරනවා. ඒවට සඳහා මෙන්න මේ ක්‍රමවේදය තමයි අපි පරීක්ෂණ පවත්වන්නේ. ඔක්කොම දුන්නානේ. දීලා වැරද්ද උනේවා නොකර හිටීම. එතින් තමයි එක්සත් ජාතීන්ගේ සංවිධානය අපිත් එක්ක විරසක වෙන පටන් ගන්න. ඒගොල්ලන්ට ඇවිල්ලා පොරොන්දු වෙච්ච ඒවා නොකරා. දැන් ඒ කට්ටියම තමයි ඔය කරපු කට්ටියම තමයි ඔතන වෙලා උපදෙස් දෙන්නේ. ඒවා හිටපු විදේශ ඇමතිවරු ඔය ආචාර්යලා